ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි. සදහවත් වාසනාවන්ත පින්නතුනි, ආජන්ත මහත්මයා, ඒ වගේම චිත්‍රා නෝනා මහත්මිය ඇතුළු මේ පින්නතුනි හැම දිනක් මාද විහාරස්ථානෙට එක රාත්‍රි වෙලා ඉතාම වැදගත් පින්කමක් සිදු කරපු අවස්ථාව. මේට මාසයකට කලින් මිය ගිය මනෝරා දිසානායක මහත්මිය, රත්නායක මහත්මාගේ දයාබර ස්වාමි දියණිය, ඒ වගේම අමාලි දේනිය ඉන්දික පුතුණුවන්ගේ දයාබර අම්මා වෙනුවෙන් සිදු කරන මාසික පින්කමයි මේ සිදු කරන්නේ. මේක ඊටාම සත්පුරුෂ ක්‍රියාවක් ඔබ සිදු කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ දුර්ලභ පුද්ගලයන් දෙනෙක් ඉන්නවා කියලා. එක්කෙනෙක් තමයි කළගුණ සලකන කෙනා. අපට යම්කිසි උදව්වක් කළොතින් ඒකට යම්කිසි කෙනෙක් ප්‍රත්‍යපකාර කරනවා නම් අන්න ඒ කෙනා ලෝකයේ දුර්ලභ බොහොම අඩු කෙනෙක් කියලා. අඩු පුද්ගලෙක් කියලා. එතකොට කතඤ්ඤෝ කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මි කියලා සඳහන් කළා. කළගුණ සලකනයි ලෝකයේ අඩුයි කියලා. දෙවනි දුර්ලභ පුද්ගලයා සඳහන් කරනවා යම් කෙනෙක් වෙනත් පිටස්තර කෙනෙක් තමන්ට උදව් කරන්න කලින් තමන් කලින් උදව් කරනවා නම් අන්න ඒ කෙනා ඊටාම දුර්ලභ කෙනෙක් කියලා. දැන් අපි කෙනෙකුට උදව්වක් කරාම ඒකට ග්‍රැටිටියුඩ් වෙන එක සාමාන්‍ය දෙයක් ඒක. නමුත් අපි උදව්වක් කරන කලින්ම කෙනෙක් උදව් කරනවා නම් අන්න ඒ කෙනා බොහොම දුර්ලභ කෙනෙක් කියලා. කවුද ඒ වගේ අය? අපි කිසිම උදව්වක් කරන්න කලින් අපට උදව් කරන කට්ටිය කවුද මේ ලෝකේ? හිතන්න තියෙනවද? ඒ කවුද? එයා අපේ අම්මා තාත්තා. අපේ අම්මා තාත්තා අපි දකින්නත් කලින් අපි මව කුසේ ඉන්න කාලේ ඉඳන්ම අපට උදව් කරනවා. ඒ අය අපට කොච්චර පිටක් කියලා තියද බලන්න. ඊළඟට අපි උදව් කරන කලින් තව උදව් කරන කෙනෙක් ලෝකේ ඉන්නවා. ඒ කවුද? ඒ තමයි බෝසත්වරු, බුදුරජාණන් වහන්සේලා. උන්වහන්සේලා කල්ප ගණක් තිස්සේ පාරමිතා පුරාගෙන යනවා අපි වෙනුවෙන්. ඇස් ඉස් මස්ලේ දන් දීලා විශාල පරිත්‍යාගයක් කරනවා මේ දහමක් අනාවරණය කළා අපට දෙන්න. ඒ අය කලින් අපට උදව් කරනවා. ඒ විතරක් නෙවෙයි, මහා සංඝරත්නය බලන්න අවුරුදු 2500ක් මේ ධර්මයේ රැකගෙන ඇවිල්ලා අපට මේක ඉතුරු කරලා තියෙනවා අපි දකින්නත් කලින්. ඒ නිසා මෙන්න මේ ගමන් මගේදී කෙනෙක්ගේ චරිත ලක්ෂණ බලන ප්‍රධානතම මුල්ම ගුණංගය තමයි gratitude කියන එක. The Buddha says very clearly all the good qualities depend on gratitude. Gratitude is one of the main qualities in our spiritual life. එතකොට ඇයි අපි මේ වගේ ගුණාංග පිළිපදින්න ඕන? දැන් කතාවක් තියෙනවා. funeral service එකක් හරි පින් අනුමෝදන් කිරීමක් හරි ඇත්තෙම මිය ගිය කෙනාට නෙවෙයි කරන්නේ අපි. ඒක කරගන්නේ අපටමයි. ඒකෙන් ඉස්මතු වෙන්නේ අපේ ගුණාංගය. ඒකෙන් වැඩිපුර පිනක් සිද්ධ වෙන්නේ අපට. අන්න ඒ නිසා මේ දේවල් කරනකොට වෙන්නේ මොකද්ද? අපේ හිත ලස්සන වෙනවා. මනසාකේ පසන්නේන භාසතිවා කරෝතිවා තතෝනං සුඛමන්වේති ඡායවන පායිනි. If you do something with the pure mind, happiness follows us because of our pure mind. When we are grateful, happiness follows us. When we are generous, when we are kind, when we are wise and mindful, happiness follows us because of our pure mind. එතකොට මෙන්න මේ ආධ්‍යාත්මික ගමනෙහි පළවෙනිම ගුණාංගය තමයි කළගුණ සැලකීම කියන එක. මේක ලොකු කතාවක්. දැන් මොඩර්න් සයිකොලොජි වලත් මේක කියනවා. කළගුණ සැලකීම කියන ගුණාංගය පටන් ගත්ත ගමන්ම තමන්ගේ මුළු බොඩියේ සිස්ටම් එකම වෙනස් වෙනවා කියලා. අපේ බ්ලූ ප්‍රින්ට් එකේ ඉඳන් මුළු බොඩියටම බලපානවා කියලා. ශරීරය ලස්සන වෙනවා, ශරීරය නිරෝගී වෙනවා. මේ අපේ වටේ තියෙන සර්කල් එකම net එකම වෙනස් වෙනවා කියලා. එනිසා මේක සරල දෙයක් නෙවෙයි. බුදුහාමුදුරුවෝ වසර 2500කට කලින් කියපු කාරණේ මේ කළගුණ සැලකීම කියන කාරණය මහ පුදුම ගුණංගය. එනිසා මේවා අපි බුදුදහම තුලින් ඉගෙන ගන්නී. අන්නේ කළගුණ සැලකීම බලන ප්‍රධානතම කේන්ද්‍රස්ථානය තමයි යම් කෙනෙක් තමන්ගේ අම්මා තාත්තට සැලකන ආකාරය. අපිට පිට ගිහලා ඕනතරම් කීර්තිය දෙන්න ගන්න පුළුවන්. නමුත් අපි ගෙදරදී අපේ අම්මා තාත්තට කොහොමද සැලකන්නේ? ඒ ඇයට කොහොමද අපි කළගුණ සලකන්නේ කියන කාරණය මතයි අපි අනිත් සියලුම ගුණාංග ටික පදනම් වෙන්නේ. එනිසා අපේ ලස්සන ගුණාංග අපේ තියෙන හොඳ ගුණාංග වලට බුදුදහමේ කියන්නේ සෝමන චෛතසික කියලා. Beautiful mental formations. According to Abhidhamma, when we practice good deeds, beautiful mental formations gradually increase. එතකොට එවැනි සෝමන චෛතසික 19ක් ගැන බුදුදහමේ කියනවා. ශ්‍රද්ධාව, සීලය, මෛත්‍රිය, සතිමත් බව, කරුණාව, මෛත්‍රිය, සම්මා වාචා, සම්මන්ත, ප්‍රඥාව මෙන්න මේ වගේ දේවල් beautiful mental formations කියලා සෝබන චෛතසික. මෙන්න මේ සෝබන චෛතසික දිනු කරගත්තු පමණටයි අපේ ජීවිතේ ලස්සන වෙන්නේ. අපේ ජීවිතේ ලස්සන වුණු පමණටයි සතුට වැඩි වෙන්නේ. ජීවිතේ ලස්සන වෙනවා කියන්නේ හිත ලස්සන කරගන්න එක. මුළු බුදුදහමම කියන්නේ හිත ලස්සන කරගන්න ක්‍රමය. අන්නේ හිත ලස්සන කරන අය කියන තමන්ගේම අභ්‍යන්තරයේ තමා පහනක් දැල්වනා වගේ. එතකොට අනේ තෙන්දේ ඊටාම වටින දේ තමයි මෙන්න මේ කලගුණ සැලකීමෙන් තමයි ආරම්භ වෙන්නේ. ඒ කලගුණ සැලකීම පටන් ගත්ත ගමන්ම ඊළඟ ස්ටෙප් එක තමයි ජෙනරොසිටි කියන එක. The more we are grateful, the more we are generous. කලගුණ සැලකෙන එකට ලෝභ වෙන්න බෑ. ලෝභකමයි කලගුණ සැලකීම එකට අත්වල බඳ යන්නේ. එක්ක ලෝභකම එක්ක කලගුණ සැලකීම. එනිසා කලගුණ සැලකීම කියන ගුණංගය එනවත් එකම ඊළඟ ස්ටෙප් එක තමයි පරිත්‍යාගයේ දානය කියන්නේ. ඒක ඊටම වටිනා දෙයක්. අන්නේ දානය කියන එකත් ලස්සනටම දෙන්න ඕන. දැන් බොහෝ දෙනෙක් ඉඳන් ඉන්නේ දානය හුඟක් ලොකුවට දෙන්න ඕන කියලානේ. බුදුදහමේ හුඟක් දෙන්න කියලා නැහැ. මේක හුඟ දෙන්නේ පරදා තේරුම් ගන්න තියෙයි. දැන් අපි අය දාන දෙන්නත් බය මේක හින්දා. දෙනව නම් හුඟක් දෙන්න ඕන. හාඳුරුවන්ට පිරකරක් දෙනවා නම් ලොකෝ ගානක් දෙන්න ඕනේ කියලා අපි බයයි. නමුත් බලන්න බුරුම, තායිලන්ත, වියට්නාම් අය පින්කමකට ආවොතින් හැම කෙනෙක්ම පිරකරක් අරන් එන. පින්කමට එන හැම කෙනෙම දැන් මේ මහත්ය අපි දැක මයි ටිකක් අරන් ආවේ. අන්න පින්කමට එන විදිය. තමන් පොඩි දෙයක් හරි අරගෙන ඇවිල්ලා තෙන්ද තියනොත් පින්කමට එනකොට. ඒක තමයි පින්කම වල ලක්ෂණය. හැබැයි මේ පොඩි දෙයක් හරි ඊටාම් ශ්‍රද්ධාවෙන් ප්‍රසන්නව දැතින් පිරිසුදු හිතින් අපි ඒක කරනවා. දානය දෙනකොට ධර්මයේ සඳහන් කරනවා සක්කච්ඡන් දානන්දේති, සහත්තන් දානන්දේති, චිත්තිකත්වා දානන්දේති, අනපවිද්දන් දානන්දේති. මේ ආදි වශයෙන් කරුණ සඳහන් වෙනවා. සක්කච්ඡන් දානන්දේති කියන්නේ සකසල ලක්ෂණට පිළිවෙලට දෙන්නට ඕන. සහත්තන් දානන්දේති තමන්ගේ දෑතීම දෙන්නට ඕන. චිත්තිකත්වා දානන්දේති ගෞරවයෙන් දෙන්න ඕන ඒක. අනපවිද්දන් දානන්දේති නිතර නිතර දන් දෙන්න ඕන. ආගමන දිට්ඨිකෝ දානන්දේති කම්පන අදහගෙන දන් දෙන්නට ඕන. මෙන්න මේ ලක්ෂණ වලින් නම් දාන දෙන්නේ ලස්සන සූත්‍රයක් තියෙනවා වේලාම කියලා සූත්‍රයක්. ඒ වේලාම සූත්‍රයේ ඒ බ්‍රාහ්මණයා දන් දෙන්නේ කොහොමද? එයා හරි දුප්පත් කෙනෙක්. එයා දන් දෙන්නේ මිරිස් සොද්දයි සුණු සහල් බතු විදෙන්නේ. දුප්පත් කෙනෙකුගේ අවම ආහාර වේල තමයි මේක. අපි කියන්නේ කාඩි හොද්දයි සුණු සහල් බතුයි කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ දෙන්නේ පොඩි දෙයක් උනට කමන්නේ නැහැ. හැබැයි ඒ දෙන දේ දෑතින් මනාව සකසලා පිරිසිදුව ගෞරවයෙන් කම්පල අදහගෙන නිතර නිතර දන් දෙන්න කියලා. ඒ නිසා Tamanට දානේ ප්‍රැක්ටිස් කරන්න පුළුවන් පොඩි තැනදී හරි එක කරන්න. සත 50ක් හරි පුළුවන් නම් දෙන්න. හංගන්නේ දැක්ක තමන්ගේ වාහනේ ටිකක් තියාගෙන ඉන්න ඒවා. ඩොලර්ස් 1 ඩොලර්ස් කොල ටිකක් පහේ ටිකක් පුළුවන් මට්ටමින් සත 25ක් කමන්නේ. කෙනෙක් හම්බුනහම දෙයක් දෙන්න බලාගෙන ඉන්න. දැන් බුරුමේ, තායිලන්තේ වගේ රටවල ඔබ දැක නැති හැමදාම උදෑසන කෙනෙක් ගෙදරින් නික්මෙනකොට යන්නේ තමන්ට ඉස්සෙල්ලම මුණගැහෙන හාමුදුරන්ට යමක් දෙන්න බලාගෙන. දාන්නේ දෙන්න බලාගෙන තමයි උදේ එළියට බයි. ලක්ෂ ගානක් හාමුදුරු උදෑසනට පාරදී මුණගැහෙන පොඩි දෙයක් හරි දන් දෙන්න බලාගෙන තමයි යන්නේ. අන්නේ දන් දීම ලොකු ගුණයක්. ඒ දන් දීමත් එක්කම තමන්ගේ අනිත් අභ්‍යන්තර ගුණ දහම් ටික ඔක්කොම දිනු වෙනවා. එතකොට දන් දෙනවත් එක්කම ඊළඟට ලැබෙන ගුණාංගය තමයි එයා ධර්මයේ අහන්නට පෙළඹෙනවා. යාට හොඳ කල්යාණ මිත්‍රයෙක් මුණගැහෙනවා. අපි දැනට ධර්මයේ අහනවා නම් අන්නේ අහන ප්‍රමාණය තමයි තමන්ගේ ජෙනරොසිටි එකේ ස්ටෑන්ඩඩ් එක. දැන් ඔබට දවසට ඔබ වැඩිපුර මොනවද අහන්නේ ස්පිරිටුවල් ඩෙවලොප්මන්ට් එකට? අන්න ඒක ස්ටෑන්ඩඩ් එක කියන්නේ තමන්ගේ ජෙනොසිටි එකේ ප්‍රැක්ටිස් එක. මේක බලන්න වේලාම සූත්‍රයෙන් මේක දැක් වෙනවා. මධ්‍යම නිකාය වේලාම කියලා සූත්‍රයක් තියෙනවා. මේක දැක් වෙනවා ලස්සන ලස්සනට මේක. ඒ නිසා තමන් අවංකව මේ ලක්ෂණ වලින් දන් දෙනකොට තමන් ස්පිරිචුවල් ස්ටෑන්ඩඩ් එකට තමන් ටිකෙන් ටික එනවා. තමන්ට හොඳම ප්‍රැක්ටිස් කරන්න ඕන හොඳම දේ තමන්ට මොනගෙනවා. ප්‍රැක්ටිස් කරනවා කියන්නේ තමන්ගේ සතුට ලබන දේ මේ. ධර්මය කියන්නේ වෙන දෙයක් නෙවෙයි. හිතන්න එපා මරණයෙන් පස්සේ දිව්‍ය ලෝකෙ බ්‍රහ්ම ලෝක කියන්නේ ඒව නෙමෙයි මේ කතා. වරදා තේරුම් ගන්න එපා. ධර්මය කියන්නේ මොකද්ද? අපට සතුට ලබන කරන්න තියෙන දේ. මේක තමයි ධර්මය. එතකොට සතුට ලබන්න අපි මොකද කරන්න ඕන? වඩාත්ම හිත පිරිසිදු වෙන දේ. ඉහළින්ම හිත පිරිසිදු වෙන මොකද කරන්න ඕන? ඒ තමයි සීල, සමාධි, ප්‍රඥා. The Buddha explains the way how we purify our mind, how we develop our mind. There are three qualities the Buddha has explained for our inner peace. They are, the very first one is sila, virtue or moral conduct, discipline in our speech and behavior. The second one is loving kindness meditation, contemplating on thus, may all beings be well, happy and peaceful. The third one is mindfulness. Practicing five precepts, loving kindness meditation and mindfulness. These qualities don't belong to any religious person. These qualities belong to the person who are seeking inner peace, spiritual happiness. දැන් බලන්න මේ කලගුණ සැලකීම කියන එක, දානය කියන එක, පංචශීලය කියන එක, මෛත්‍රී භානාව කියන එක, මයින්ඩ්ෆුල්නස් කියන එක කිසිම ආගමකට අයිති නැහැ. ඕනම කෙනෙකුට ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. දැන් මේ දවස්වල ලංකාවේ තියෙනවා මයින්ඩ්ෆුල්නස් ස්කූල් කියලා. සති පාසල කියලා. රජයේ චක්‍රලේඛ නිකුත් කරලා හැම ආගමකම කෙනෙක් මයින්ඩ්ෆුල්නස් එක ප්‍රැක්ටිස් කරනවා. දෙමළ ළමයි, මුස්ලිම් ළමයි, සිංහල ළමයි සියලුම දෙනා ඉස්කෝලවල මයින්ඩ්ෆුල්නස් එක ප්‍රැක්ටිස් කරනවා දැන්. ඉන්ටර්නෙට් එකේ බලන්න ඔබ සර්ච් කළා. උදෑසනට හොඳටම මේක ප්‍රැක්ටිස් කරන ජාපන් අය. ජස්නවල ක්‍රීඩාංගණවල ළමයි එක ලස්සනට දිගට වාඩි වෙලා මයින්ඩ්ෆුල්නස් එක ප්‍රැක්ටිස් කරනවා. මයින්ඩ්ෆුල්නස් ගුරුවරු සමහර අය බෞද්ධය නෙවෙයි, සමහර අය බ්‍රදර්ස්ලා, සිස්ටර්ස්ලා, කතෝලික පූජකවරු, සමහරලාට මුස්ලිම් අය තමයි ගුරුවරු. ඒ නිසා ඒ මට්ටමට ඇවිල්ලා මෙන්න මේ කලගුණ සැලකීමෙන් ආරම්භ වෙන මේ ගුණාංගය දන් දීමෙන් තවත් ලස්සන වෙලා සිල්වන්ත බවින් පංචශීලයෙන් ලස්සන වෙනවා. පංචශීලය කියන්නේ මොකද්ද? ප්‍රාණඝාතින් වැළකීම, සොරකමින් වැළකීම, වැරදි කාම සේවනයෙන්, බොරු කීමෙන්, මද්‍රව්‍ය භාවිතයෙන්. ඇයි අපි මේ වගේ වැළකෙන්න ඕන? බලන්න මේ පහ යම්කිසි කෙනෙක් ආරක්ෂා කරනවා නම්, මේ පහ යම්කිසි රටක මිනිස්සු ආරක්ෂා කරනවා නම් කිරගෙවලට මොකද වෙන්නේ? කිරගෙවලට එක එක දවසින් වහන්න වෙයි. එන්න කවුරුවත් නැහැ. කිරගෙවල ඉන්නේ කවුද? සොරකම් කරපු අය, මද්‍රව්‍ය භාවිත කරපු අය, වැරදි කාම සේවනය දීච්ච අය, ජීවිත හානි කරපු අය. ඒකයි තමයි කිරගෙවලදී. බලන්න මේ සිල්පද පහනෙවේ පහෙන් දෙකක් රැක්කොත් ප්‍රාණඝාතයෙන් වැළකීමත් සොරකම් කිරීමෙන් වැළකීමත් මේ දෙක ආරක්ෂා කරුවොත් බලන්න මොකද වෙන්නේ කියලා ලෝකෙට. පසුගිය අවුරුදු 20-30 විශ්වෝන්නෑ පහුගිය අවුරුදු 10-30 මේ පංචශීලයෙන් සිල්පද දෙකක් ආරක්ෂා කරා නම් ලෝකයේ අය අද ඔබ ඩොලර් 100ට ගන්න බරුටි ඔබට ඩොලර් 50ට ගන්න තිබ්බා. අරහින් යුද්ධයට එක මිසයිලයක් ගහනකොට මෙහෙක ඇඩ්වෙන්නේ කොහටද? ඇඩ්වෙන්නේ බොරතෙල් මිලට, තෙල් මිලට. ඒත් සාපේක්ෂව ඔක්කොම බඩවල මිල වැඩි වෙනවා. පසුගිය අවුරුදු 10-15-30 ලෝක යුද්ධ ටික නොතිබ්බනම් අද අපට පැය 10ක් වැඩ කරනවා නම් අපට වැය කරන්න තිබුණේ පැය 5යි. අද අපි පැය 10ක් හම්බ කරලා ගන්න බඩු ටික අපට පැය 5ක් හම්බ කරලා ගන්න තිබුණා මේ පංචශීලෙන් දෙකක් ආරක්ෂා කරගන්න. බලන්න මේ දහමක තියෙන අසිරිය බලන්න. ඒ විතරක් නෙවෙයි ඉදිරියටත් මේ යුද්ධ ටික ගියොතින් තව අවුරුදු 10ක් යද්දී ඔබගේ ඩොලර් 100ට ගන්න බඩු ටිකට ඔබට ඩොලර් 200ක් ඉඳන් කරන්න වෙනවා. අපි ඔබ දෙච්ච රට ශ්‍රී ලංකාව බලන්න. මේ සිල්පද වලින් කඩකරේ කීයද? කඩකරේ දෙකයි. දෙකයි කඩකරේ. ඇතැමිට ප්‍රාණඝාතය කරෙන්නේ නැහැ. මොකද කඩකරු සිල්පද? සොරකමයි බොරු කීම. සොරකමයි බොරුවයි කියන මේ සිල්පද දෙක කඩකලා මොකද සිද්ධ වුනේ? රට බංකොලොත් වුණා. මේ සිල්පද දෙක රැක්කනම් අපි දාන දීමේ අඩුවක් නෙවෙයි උනේ. දාන මහා කඳු වහලා දාන පූජා කරනවා. දාගැබ් වටේට පළතුරු කඳු ගණන් පූජා කරනවා. දන්සල් මිනිස්සුන්ට වාහන නවත්තලා දාන දෙනවා. දන්සල් වල අඩුවක් නැහැ. බුද්ධ පූජා වල අඩුවක් නැහැ. සාංගික දාන වල අඩුවක් නැහැ. මොකක්ද අඩුව තියෙන්නේ? අඩුව තියෙන්නේ සීලේ. මේ සිල්පද දෙක ආරක්ෂා කරා නම් සොරකම් කිරීම, බොරු කීම කියන මෙන්න මේ සිල්පද දෙක ආරක්ෂා කරා නම් පසුගිය අවුරුදු 30 පසුගිය අවුරුදු 40 ලංකාවේ පාලනය කරපු අය, ලංකාවේ ඉහළ ආයතන වැඩ කරපු අය මේ සිල්පද දෙක රැක්කනම් අපේ රට අද සුරපුරයක් වෙන තිබුණා. බලන්න පින්නතුනි මෙන්න මේ ධර්මයට එනවත් එක්කම පළවෙනි ස්ටෙප් එක තමයි සීලය කියන එක. පංචශීලය කියන එක. ඒ සීලය ආපු ගමන් ඊළඟ ස්ටෙප් එක තමයි මෛත්‍රිය භාවනා කියන එක. සීල සත්ව සුවපත්ත්වා කියන මෛත්‍රිය. We start our spiritual journey practicing gratitude. Then we come to practicing generosity. Next we come to seal or virtue, moral conduct, especially practicing 5 precepts. And also next we come to practicing loving kindness meditation. We mostly suffer because of anger. Anger is one of the main reasons that disturb our peace of mind. If we are able to overcome anger, we can overcome more than 50% stress from our mind. For that, Buddha has explained the path practicing loving kindness meditation. We contemplate on thus, may all beings be well, happy and peaceful. Buddha says very clearly in Karanimetta Sutta, Yantam santam padam abhisamecha sabbe satta bhantu sukhitattha. He who wishes to attain the peace of mind should practice loving kindness meditation. තමන් කොච්චර මානසික සැනසීමෙන් ඉන්නවද කියලා බලන්න තමන්ටම ටෙස්ට් කරගන්න පුළුවන්. දැනට තමන් කොච්චර සතුටෙන් ඉන්නවද කියලා තමන්ටම ටෙස්ට් කරගන්න පුළුවන්. එක්සැම්පල් එක තමයි තමන් දවසට කොච්චර වාරයක් මෛත්‍රිය භාවනා ප්‍රැක්ටිස් කරනවද කියලා. මෙන්න මේක දවසට තත්පරේ හරි වැඩි කරගන්න වාඩි වෙලා සීල සත්ව සෝපත්ත්වා සෝපත්ත්වා යස් සෝපත්ත්වා නිදුක් වේත්වා නිරෝගී වේත්වා කියනත් පුළුවන් නැත්නම් එක පදයක් කියන්න පුළුවන් සුවපත් වේත්වා සුවපත් වේත්වා සුවපත් වේත්වා මෙන්න මේක දවසට විනාඩි 5 5 කරලා බලන්න එක 3 මාසයක් එක දිගට කරන්න බලන්න ඔබට මේ මනුස්ස ලෝකය බ්‍රහ්ම ලෝකයක් කරගන්න පුළුවන් if you practice loving kindness meditation we can make the heaven in this immediate life in the human realm Buddha has explained the path, how we make heaven in this immediate life. Practicing loving kindness meditation is the way how we go to the Brahma realm. Eni saame ekata vishesha avadani yomu karan. Oba ehttana obata aadare nam. Api apata aadare ta api konde peerana yanga lassana karaganna o lassana vaahanayak ganna o ne. Me okkoma karanna api ne. Habai api onama de karanne. අපේ වාහනේ ලස්සන තියෙන වාහනේ ගෙදර තියෙනකොට වාහනේ ඉන්නකොට ගෙදර ලස්සන තියෙන ගෙදර ඉන්නකොට ඇඳුම ලස්සන තියෙන්නේ ඇඳලා ටික වෙලාවක් යනකම් මුහුණේ ලස්සන තියෙන්නේ හොඳට හොදලා ටික වෙලාවක් යනකම් විතරයි නමුත් හිත ලස්සන කරගත්තොත් අපි යන හැම තැනම ලස්සනයි අන්න ඒ නිසා මේ හිත ලස්සන කරන ප්‍රධානම ටෙක්නික් එක සහ මොඩර්න් සයිකොලොජි වල ස්ට්‍රෙස් මැනේජ්මන්ට් වලට තියෙන ප්‍රධානම ට්‍රීට්මන්ට් එක තමයි මෛත්‍රී භාවනා දෙවෙනි එක තමයි මයින්ඩ්ෆුල්නස් එක The highest quality the Buddha has explained for our inner peace, spiritual development is that practice in mindfulness. Mindfulness is the way how we live in the present moment. We mostly live in the past or future. By practicing mindfulness, we trained our mind to live in the present moment. මේ ප්‍රසන්න මොහොතේ ප්‍රශ්න නැහැ පිනතුනි. ප්‍රශ්න තියෙන අතීතයේ සීකනකොට අනාගතයේ සීකනකොට. හරියට ප්‍රසන්න මොහොත එකට හිත තිබ්බොත් මේක තමයි ජරා මරණ වලින් නිදහසන මාර්ගය. මහලු වීමෙන් මරණය නිදහසන ක්‍රමය මේක. ඇයි ඒකට හේතුව? ප්‍රසන්න මොහොත එකේ ඉන්නකොට අපිට මහලු බව පේන්නේ නැහැ, දැනෙන්නේ නැහැ. මහලු බව පේන්නේ කොහමද? දැන් පින්තූරයයි අතීතේ පින්තූරයක බලන කම්පියා කළා. අනේ දැන් මන් නාහකි වෙලා කොණ්ඩේ පැදිවේ. සුදු වෙලේ හැමත් සැලි වැටලා දැන් කුදු ගැහිලා කියලා හිතෙන්නේ. අර අතීතයත් එක්ක කම්පියා කරනකොට. නැත්නම් අනාගතයත් එක්ක කම්පියා කරනකොට බය වෙනවා. අනේ මට සලකන කෙනෙක් නැති වේද? මගේ ධනෙ ටික කවුරුත් ගණේද? වාහනේ හප්පාද? මේ ඔක්කොම බය අනාගතයත් එක්ක. මෙන්න මේ අනාගතයේ සාතීතයේ කියන අන්ද දෙකෙන් මිදෙන මාර්ගය තමයි මයින්ඩ්ෆුල්නස් එක ප්‍රසන්න මොමන්ට් එකේ ඉන්නේ. එතකොට ප්‍රසන්න මොමන්ට් එකේ ඉහළම ටෙක්නික් එක තමයි මුලින් අපි කය ගැන අවධානයෙන් ඉන්නවා, ඊළඟට ආනාපාන සතිය ගැන අවධානයෙන් ඉන්නවා, ඊළඟට අපේ මනස ගැන අවධානයෙන් ඉන්නවා. මේ වෙලාවේ මනසේ ස්වභාවය මොකද්ද? ඇහැට රූපයක් දකිනකොට අපි ඉන්නේ රූපයේ පැත්තද, තමන්ගේ පැත්තද කියන කාරණේ. ඇහැට රූපයක් දකිනකොට අපි ඩිපෙන්ඩ් වෙලා ඉන්නේ බාහිර රූපය නම් අපි ඉන්නේ අවිද්‍යාව මත ඉන්නේ. ඒ රූපේ දකිනකොටම අපි දක්ෂ නම් මේ රූපේ දකින්නේ මනෝවිඤ්ඤාණයෙන්. ඇහැට දැකපු රූපේ නිරුද්ධ වෙලා මේ මොහොතේ මනෝවිඤ්ඤාණයෙන් මේක දකින්න කියලා දැක්කොත් අපි බාහිර රූපයෙන් රිලීස් වෙනවා. අපි අභ්‍යන්තරයේ මනස ප්‍රඥා පැති අපි. දැන් සරල උදාහරණයක් බලන්න. අපි කෑමක් කනකොට අපි කෑම රස විඳිනකොට අපි බලන්නේ පින්න දිහානේනේ. අපි මේ මොහොතේ කටේ රසය දැනෙනකොට ඒ රස දැනෙන පිඟාන තියෙන කෑමද? ඒ රස දැනෙන මේ වෙලාවේ කටේ තියෙන කෑම නේ නේ? අර කෙලත් එක්ක මිශ්‍ර වෙච්ච ඒවා නේ නේ? අපිට කවදාක ඉදිරියට තියෙද ඒක? කෑම රස විඳින හැම වෙලාවෙම අපි හිතන් ඉන්නේ ඒ රස තියෙන කෑම කොහෙ තියෙන කෑම කියලාද? පිඟාන තියෙන කෑම කියලා නේ? පිඟාන තියෙන කෑම රහ නැහැ පින්නතුනි. පිඟාන තියෙන කෑම රහ නම් ඒ කෑම ටික බ්ලෙන්ඩ් කරලා බටේකින් දාලා බලන්න රහද කියලා? ඒකම රහ නැහැ. රහ තියෙන්නේ මේ දිවේදී. දිවෙත් නිකන් නෙවෙයි, කෙලත් එක මිශ්‍ර වෙච්ච වෙලාවයි තමයි කැමටි රහ. අන්න ඒ වගේ තමයි මේ බාහිර පේන ඔක්කොම ටික අර ප්ලේට් එකේ තියෙන කැම වගේ. මේ අවිද්‍යාව මේක. ඒතකොට ප්‍රඥාව කියන්නේ මොකද්ද? මෙන්න මේක දකිනකොටම තමන් මේක දකින්නේ මනෝවිඤ්ඤාණය කියලා දකින එක. රූපේ නිරෝධය කියලා දකින එක. මෙන්න මෙතෙන්ට තමයි අවසාන වශයෙන් අපි ධර්මය තුලින් ફોකස් කරන්නේ. ඉතින් මෙන්න මෙතෙන්ට එන්න තමයි අපි මේ බුද්ධ ශාසනයක් ලබාගෙන තියෙන්නේ. නිකන් නෙවෙයි. ඒ නිසා මෙතන මිස්සුනොතින් මුළු බුද්ධෝත්පාද කාලෙම මිස්සුනො ඉතින්. අපට මුළු ලෝකයක් ලැබුණත් වැඩක් නැහැ. මෙන්න මේ ප්‍රසන්ට් මොමන්ට් එකට ඉන්න මේ ටෙක්නික් එක බුදුදහම තුලින් ඉගෙන නොගත්තොත් අපි මැරෙන්නේ අබුද්ධෝත්පාද කාලයක. බුදුවරයෙක් නැති කාලෙක අපි මිය යන. ඒ නිසා කලගුණ සැලකීමෙන් පටන් අරන් දානෙන් ලස්සන වෙලා සීලෙන් තවත් ලක්ෂණ කරගෙන මෛත්‍රියෙන් හිත ලක්ෂණ කරගෙන ප්‍රඥාවෙන් සතිමත් බවෙන් ඉහළින්ම අපේ ජීවිත අපි දිනු කරගන්නට ඕන. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ සත්පුරුෂ පිරිසක් විදියට ඔබ මේ තාම ලක්ෂණ පින්කමක් කළ ඉතින් අජන්ත මහත්මයා මේ මනර නෝන ගැන බොහොම කරුණාවෙන් දයාවෙන් මේ පින්කම සංවිධානය කළේ. ඉතින් මේ පින්කම සංවිධානය කරන ප්‍රධානතම හේතුව තමයි තුමිය තුල තිබුණා වූ පරිත්‍යාග ශීලීත්වය. දානේ නිසා මේ නිසා මිතුරන් දිනා ගන්න ප්‍රධානතම දේ තමයි දානේ කියන එක, පරිත්‍යාගය. ඒ නිසා අය පරිත්‍යාගය අපේ දරුවන්ට විතරක් දුන්නට හරියන්නේ නැහැ. ගෙදරින් පිට දෙයක් දෙන්නට ඕන. දැන් මේ මහත්මිය මේ අජන්ත මහත්මයට, ඒ වගේම මේ චිත්‍ර නෝනට, නෙදුවට දරුවන්ට මේ සලකපු විදිය දැකලා තමයි ඉතින් මේ වගේ පින්කමක් කරන්න ඕන කියන හැඟීමක් ආවේ. ඒ නිසා තමන්ගේ නිවසේ පිටස්තර කෙනෙකුට උදව් කරන්න ඕන. ඇත්තටම අවසානයේ එයයි තමයි සලකන්නේ අපිට. දැන් ඔබ බලන ඔබේ දරුවට සවත්තු කොටන් අරන් දීලා තියෙන 5ක් 10ක් 25ක් විතරනේ. දරුවට මතකද ඒවා? නෑ නෑ නෑ හැබැයි බලන්න පිටස්තර දරුවෙකුට අරන් දෙන්න බලන්න සපත්තුකටම. යාට හොඳට මතකයි අන්තිමට ඔබට සලකන්නේ අර එක සපත්තුකටම අරන් දීපු අර ළමයා තමයි ඔබට අන්තිමට සලකන්නේ නේද? මේක සරල නෑ පින්නතුනි, මේක තමයි ධර්මය කියලා කියන්නේ. ඉතින් මේකේ ලොකු කතාවක් තියෙනවා. මේක තමයි සැක්‍රිෆයිස් එක කියන්නේ. මේක තමයි ඩෙඩිකේෂන් එක කියන්නේ. දරුවන්ට මුළු ලෝකයම ගෙනත් දුන්නත් දරුවන්ට දැනෙනවත් නෑ. හැබැයි පිටස්තර කෙනෙකුට පොඩි උදව්වක් කරන්න බලන්න. ඒක හැමදාම කියනවහලා මට මේ උදව් කරේ කියලා අපිට බැරි වෙච්ච දායිදී ඇවිල්ලා සලකන සමල්ලාට. ඒ නිසා ඒකත් හිතේ කොනක කොහෙට තියාගන්න එක. ඒක හරි වටින දෙයක්. ඉතින් හොඳයි, බොහොම ලස්සන පින්කමක් කළේ අපි හාමුදුරුවෝ. මේ පින්කම ඔබට ලස්සනට කරන්නට පහසුකම් සලසලා දුන්න ඔබත් ඉතාම සත්පුරුෂකමෙන් මේ ඔබේ ජීවිතේටම කරගත්තු පිනක් කියලා හිතන්න. ඒ මනෝරණෝනට නෙවෙයි ඇත්තෙම මේක කරගත්තේ ඔබට. ඔබේ ජීවිතේ ලස්සන උනේ මේකෙන්. ඔබේ ජීවිතේ තේරුම් ගත්තේ. අපිටම තව දහමට සමීප වෙන මේක හේතුවක් වුණා. ඉතින් මේ සැස්සෙච්ච ඔබ හැම දිනෙක මැද මේ වැඩ කරන දවසක ඒවත් කැප කළා. ඉතින් මේ හොඳ පින්කමක් කරන්න ඕන කියන හැඟීමෙන් සත්පුරුෂකමෙන් මේකට සහභාගී වුණේ. ඉතින් ඔබට ඔබේ සසර ගමනට මඟ වීදමක් මේක. ඔබේ ජීවිතේට ආශිර්වාදයක් මේක. හොඳ ලස්සන පින්කමක්. මේ වැඩ සිටින ස්වාමීන් වහන්සේලා දෙනට වගේම සරුවත් මුගලන් ආදී ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් ය ඔබේ මේ දානේ පූජා කරේ කියන හැඟීම ඇති කරගන්න. රැස් කරගත් මේ උතුම් පින මීට මාසයකට කලින් මිය ගියේ මනෝරාජ්‍ය සානායක මහත්මිය මේ පින අනුමෝදන් වේවා. මේ පින සුවපත් විය හැකි ඒ ශ්‍රී රම්‍ය දියණිය ඇතුළු දිලිනී ශ්‍රී රම්‍ය දියණිය ඇතුළු යම් තාක් ඥාතීන් පින අපේක්ෂාවකින් සිටින්නම් ඒ සියලු ඥාතීන් උද මේ පින දැක සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි පැන් වඩලා මිය ගෙන ඇතින්ද පැන් වඩමු ගාතාව කියනවා. Please come to forward and pour the water to the empty cup, recite in the gatha to share merit with your mom, Mrs. Manora Disanaka, who passed away a month ago. Idam me nyati nam ho tu sukita huntu nyatayo. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. යතා වාරිවහ පුරා පරිපූරෙන්ති සාගරං ඒව මේ වයිතෝ. දින්නම් තේසානං උපකප්පති ඔන්න මේ උදකං වට්ටං යතා නින්නම් පවත්තති නං උපකප්පති. හොඳයි, පින් කැමති දෙවියනුත් මේ පින අනුමෝදන්ව මේ පින්කමට සහභාගී වෙච්ච හැම දෙනාම අඥාත මහත්මා, චිත්‍රා නෝනා, ඒ වගේම රත්නායක මහත්මා, අමාලි දුව ඇතුළු මේ පින තුන හැම දෙනාටම දෙවියන්ගේ දැහැමේ රැකවරණය ආශිර්වාදය සලසා දෙත්වා කියන ප්‍රතිමෙන් දෙවියන්ට පින් අනුමෝදන් කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වන්න. සාදු සාදු සාදු. හොඳයි, අජන්ත මහත්මා පින තුන හැම දිනෙකම එක වගේ සතුටට පත්වන්න. ඉතින් මනෝරා නෝනා මහත්මිය ඉතින් බොහොම පින්වන්ත මෑණි කෙනෙක්. බොහෝ දෙනාට ඉතාම මෛත්‍රියෙන් උදව් උපකාර කරපු, දන් දීම හුඟක් පුරුදු කරපු සිල්වන්ත මෑණි කෙනෙක්. ඉතින් ස්වාමීන් වහන්සේලා බොහෝ දෙනෙකුට බොහොම ආදරෙන් සෙනෙහසින් කටයුතු කරපු කෙනෙක්. එනිසා තමයි අපේ හාමුදුරුව ඇතුළු මේ පිරිස මේ පින්කම ඉතාම හොඳින් සංවිධානය කළේ. එනිසා ඔබේ ගැන හුඟක් සතුටට පත් වෙලා ඔබේ ළඟ තියෙන ගුණ තව තවත් දිනු කරගන්න උත්සාහ කරන්න. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාසිරි සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.